ගැමිණිලි විභාග කරලා සාක්ෂි ලබාගෙන ප්‍රතිලාභ ලබා දීපු මුළු සංඛ්‍යාව 5000 ගණක් වෙනවා. ඒ කියන්නේ ලැබිච්ච සියලු පැමිණිලි වලින් 137ක් අපි ආවරණය කරලා තියෙනවා ගිය මාසේ වෙනවා. ඒකෝට මේවට ගැඳවපු මුළු ගාණ 1620යි. යාපනයේ විසින් 1620 මේ වෙනකොට මේ 11 වෙනිදා 174ක් පැමිණිලි දෙනවා. 12 වෙනිදා 201ක් පැමිණිලි දෙනවා. 13 වෙනිදා අද 225ක් ආවා කියලා තිබෙනවා. ඒ අනුව අපි 500කට වැඩි ප්‍රතිශතයක් මේ වෙනකොට දින 3 දී පැමිණිලි තියෙනවා.